ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අජන්ත මහත්මාගේ මේ නිවසේහි අද දින මේ කවුරුත් ඒක රාසි වෙලා ඊටාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කළේ විශේෂයෙන්ම චිත්‍රා නෝනා මහත්මියගේ උපන් දිනයට ආශිර්වාද කරමින් සිදු කරපු මේ පින්කම ඔබ හැම දිනාටම ආශිර්වාදයක් කොට සලකන්නට ඕන. ඉතින් අපි දන්නවා අපි හැම දිනාගේම ගෙවල් වල අපට වෙන වෙනම පුද්ගලිකව පින්කම් කරන්න අමාරුයි. ඉතින් අන්න ඒ නිසාම තමයි අපි අපේ ළඟම ඥාතිවරයෙක්ගේ හිතවතෙක්ගේ ගෙදරක පින්කමක් කරනකොට අපි හැම දිනෙක මේකට සහභාගී වෙනවා. එතකොට අපේ දෑතින් කරන පින්කමක් වගේම හිතලා අප සතුටටපත් වෙනවා, පින් අනුමෝදන් වෙනවා. මේක තමයි අපේ ලංකාවේ තිබිච්ච චාරිත්‍රය. ඔබ දන්නවා ගමේ ගෙදරක දානයක් දෙනකොට එදාට කියන්නේ දාන ගෙදර කියලා නේද? එතකොට දාන ගෙදරට යනවා කියලා හැම කෙනෙක්ම මොනවා හරි ඒකට අරගෙන යනවා. ගිහිල්ලා දම් බෙදන්න කියලා යන්නෙත් අපි. ඉතින් ඒකට හේතුව තමයි ඒකට සහභාගී වෙනකොට ඒ සහභාගී වෙන කෙනාටත් ඒ පිණි ආනිසංසය ඒ විදිහටම ලබා ගන්න පුළුවන්. එතකොට පුණ්‍යානුමෝදනා කියලා කියන්නේ ඒ කරන්නා වූ පින්කම දැකලා සතුටටපත් වීම. පින්තු නැහැ නැති බුදුරජාණන් වහන්සේගේ කාලේ අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමයේ පූජා කරන අවස්ථාවේදී එක්තරා වයසක දුප්පත් බ්‍රාහ්මණෙක් ආවා. මේ බ්‍රාහ්මණය මේ සිද්ධිය දැකලා හුඟක් සතුටටපත් වුණා. ඔහු කිසිම වියදමක් කළේ නැහැ. නමුත් අර පින්කම දැකලා ආනිසංස දැකලා හුඟක් සතුටටපත් වුණා. ඔබ විශ්වාස කරනවද? අන්න ඒ බලවත් කුසලයේ අනුමෝදන් වෙලා සතුටු වෙලා අනාථපිණ්ඩික සිටුතුමා දිවිලෝක යන කලින් මේ අනුමෝදන් ඉච්ඡායි කෙනා මිය ගිහිලා දිවිලෝක උපදිනවා. ඉතින් ඒ තරම් ආනිසංස සැලසෙන දෙයක් විශේෂයෙන් මේ සම්බුද්ධ ශාසනයක් ලැබීච්ච අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් අපට දානයක් පූජා කරන ලැබීම අපේ ජීවිතේ ලොකු භාග්‍යයක් කොට සලකන්නට වන පින්තුණි. මේ සම්බුද්ධ ශාසනයක් කියන්නේ අප සසර බොහෝ කාලයක් පින් කරලා ලැබපු අවස්ථාවක්. මේක සරල දෙයක් නෙවෙයි, ලිහිසි පාසු දෙයක් නෙවෙයි. මේ සඳහා අපි හුඟක් පින්කම් කරලා ප්‍රාර්ථනා කරලා ලබාගත්තු දෙයක් මේක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපාගත සත්වෙක් මනුස්ස ලෝකෙට එනවයි කියන එක ඉතාම දුර්ලභ දෙයක් කියලා. උදාහරණයක් දක්වනවා අර අවුරුදු 100කට වරක් අහස දකින්න කන කැස්බෑවේ වගේ කියලා. මොහොතේ පතුලේ ඉන්න කැස්බෑව කියන සතා අවුරුදු 100කට වරක් උඩට එනවා නම් ඒ උඩට එන අවස්ථාවේදී ඒ සතාගේ එකහක් විතරයි පේන්නේ. ඒ පේන ඇහෙනුත් මොහොතට දාපු වියදණ්ඩක් අර කරත්තේ බඳින වියදණ්ඩ සිදුරක් තියෙන වියදණ්ඩ අන්නේ සිදුරෙන්ම අර පහලට පහලින්දල උඩට එන සතා අවුරුදු 100කට වරක් උඩට එන්නේ. එන සතාගේත් එකහැයි පේන්නේ. ඒ පේන එකමහෙන් අර ලේකොටේ ඇවිල්ලා හරියට එතෙන්ටම සම්බන්ධ වෙන්නත් ඕන. ඒ සිදුරෙන් මහස දකින්නත් ඕන. අන්නේ වගේ දුර්ලභ දෙයක් කියලා සඳහන් කරනවා අපාගත සත්වයක් මනුස්ස ලෝකෙට එනවයි කියන එක. ඔබට දැන් පිට මේක තරම් හිතෙන එකක් නැහැ. බලන්න තිරිසඟත සත්වයේ විශේෂයෙන් සත්වයන්ම අනුභව කරන සතුන් ඉන්නවනේ. දැන් සිංහයන්, කොටියන්, සිවලුන් වගේ සත්තු. ඒ සත්තු සම්පූර්ණ මාංශභක්ෂික සත්වයන්නේ. ඒතර ඒගොල්ලන් ජීවත් වෙන්නෙම තව සතෙකුට හානියක් කළා. බලන්න තිරිසන් ලෝකෙට ගිය සතෙක් නැවත සුගතියට එනවයි කියන එක ඉතාම දුර්ලභ දෙයක්. අන්නේ නිසාම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මෙන්න මේ උපමාව. මේ උපමාව දේශනා කළේ මෙන්න මේ සිද්ධිය කන කැස්පෑවෙක් වියසිදුරෙන් අහස දකින්නවා කියන එක වෙන්න පුළුවන් දෙයක්. හැබැයි ඊටත් වඩා දුෂ්කර දෙයක් කියලා සඳහන් කරනවා මනුස්ස ලෝකෙන් පල්ලෙහාට ගියොතින් නැවත මනුස්ස ලෝකෙට එනවයි කියන එක. සුගතියට එනවයි කියන එක. එතකොට ඔබ අප හැමදෙනාම අන්නේ සුගතිය ලැබු කවස්තාව. මේ උපමාව නැවත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සුගතියට ආපු සත්වයෙකුට මනුස්ස ලෝකෙට දිවි ලෝකෙට ආපු සත්‍යයක් වුණත් එයාට බුද්ධෝත්පාද කාලයක් වුණ ගහනයි කියන එක. අර වගේම කන කැස්බෑව වියසුදුරෙන් හස දකින්න වගේ කියලා. සංගුතනිකයි එකම ළඟ මේ සූත්‍ර දෙකම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ උදාහරණ මේවා. එතකොට අපාගත සත්‍යයේ මනුස්ස ලෝකෙට එනවයි කියන එකටත් අර උපමා දක්වනවා. මනුස්ස ලෝකෙට ආපු සත්‍යයේ බුද්ධෝත්පාද කාලයක් වුණ ගහනවයි කියන එක නැවත කන කැස්බෑවෙක් වියසුදුරෙන් අහස දකින්න වගේ කියලා අර උපමාවම දේශනා කරනවා. අපි සසරේන ගමනේදී මේ වගේ බුද්ධෝත්පාද කාල ලැබුණේ ඉතාම කලාතුරකින්. ලෝකේ වැඩිපුරම තියෙන අබුද්ධෝත්පාද කාලය. බුදුවරයෙක් කියන වචනයවත් අපට අහන්න ලැබෙන්නේ නැහැ. එතන දීර්ඝ කාලකන් අපි පසුකලාවේ. අන්නේ පසුකලාව අවස්ථාවේදී මේ සම්බුද්ධ ශාසනය කැපී අවස්ථාව. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ඇසුරු කරන් ලැබෙන අවස්ථාව තමයි අපේ ජීවිතයේ තහම භාග්‍ය සම්පන්න අවස්ථාව. අන්නේකට කියන්නේ ශන සම්පත්තිය කියලා. Very rare auspicious moment කියන එක. ඉතාම දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව. ඉතින් පින්නතුනේ මෙන්න මේක ලැබපු කෙනා ඊළඟට ඔහු හරියට ස්වාමීන් වහන්සේල මුණ ගැහුණා තින්. ස්වාමීන් වහන්සේල වෙතින් මෙන්න මේ තමන්ගේ ජීවිතේ ලැබපු මේ දුර්ලභ කාරණේ උතේරුම් ගන්නවා. තේරුම් ගැනීමත් එක්කම ඔහු ඊට පස්සේ තවත් බලනවා මේ ධර්මයේ මොකද්ද කියලා තියෙන කියලා. මොකද්ද මේක ප්‍රැක්ටිස් එක කියලා බලනවා. මේ ධර්මයේ තුලින් මොකද්ද දේශනා කරලා තියෙන කියන එක. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් ධර්ම දේශනා කරලා තියෙනවා. අන්නේ ටික ඉතාලම කෙටියෙන් ගත්තොතින් කාරණා තුනයි අපිට ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. මොනවද ඒ? ඒ තමයි සීල, සමාධි, ප්‍රඥා. සීල කියන්නේ පංචශීලය. සමාධි කියන්නේ මෛත්‍රී භානාව. ප්‍රඥා කියන්නේ සතිපට්ඨානය. වෙනත් විදිහින් කියනවා නම් පංචශීලියත් මෛත්‍රී භාවනාවත් සතිපට්ඨානයක්. පංචශීලය අපි රකිනවා නම් අපේ ජීවිතයේ 100%ට 50% ගැටලු අඩු කරගන්න පුළුවන්. ඔබේ දරුවෙන් බලන්න පංචශීල ආරක්ෂා කරනවා නම් ඔබට කොච්චර සැනසීමක්ද කියලා බලන්න. දරුවෙක්ගේ කටෙන් පිට වෙන වචන වලින් වටිනාම වචන ටික තමයි මොනවද? ඒ තමයි පානාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමසු මිච්ඡාචාර මුසාවාදා සුරාමේරේ. මේකේ වටිනකම කියන්න පින්නතුනි. ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල ඉස්කෝලවල බෞද්ධ නෙමෙයි අබෞද්ධ අය උදේට ඉස්කෝලේ පටන් ගන්න මෙන්න මේ වචන ටික පාලියනොයි ඒගොල්ලන්ගේ ප්‍රාන්ත භාෂාව වෙනු කියලා. බලන්න යම් කිසි කෙනෙක් ඔබ ඇසුරු කරන කෙනෙක් ඔබේ ස්වාමි පුරුෂ වෙන්න පුළුවන්, භාර්යාව, ඔබේ දරුවා මේ පහ ආරක්ෂා කරනවා කියලා ඔබ දන්නවනම් ඔබට ඔහු ගැන කොච්චර ආදරයක්, ගෞරවයක් ඇති වෙනවද බලන්න. ඒ තරම්නේ අද ලෝකේ මිනිස්සු මේ පහ රකින්නවනම් අද බලන කොච්චර අඩු මිලට අපට බඩු ගන්න පුළුවන්ද කියලා. අද ලෝකේ වැඩිපුරම උද්දමනේ වැඩි වෙන්නේ ඇයි? ලෝක යුද්ධෙන් හින්දා. පසුගිය අවුරුදු 4-5 තිස්සේ ලෝකේ ප්‍රධාන යුද්ධ ටික ඇති නොවුණා නම් අද අපි ගන්න බඩු වලින් 50% අඩුවෙන් බඩු ගන්න තිබ්බ අපිට. ඒ තරම මේ ලෝකෙට හානියක් වෙන්නේ මේ ස්වභාවික සම්පත්තික හානි වෙන යුද්ධයක. මේ එක සිල්පදයක් අඩවීම හින්දා. ඊළඟට මද්ද්‍රව්‍ය කියන එක. අද විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අම්මා තාත්තා කෙනෙක් දරුවෙක් පාසලට ගියාම හරිය බයෙන් ඉන්නේ. කොයි මොහොත මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙද දන්නේ නැහැ. බලන්න මේ සීලපද දෙකක් අඩුණාම වෙනදේ. එතකොට අනිත් ඒවත් වෙනකොට කොච්චර හානියද ලෝකෙට වෙන්නේ. බලන්න මේ පහ යම් කිසි සමාජයකට රකින්න පුළුවන් නම් ඒ සමාජය කොච්චර යහපත් සමාජයක් වෙනවද? කොයිතරම් සැනසිලිදායක ජීවිතයක් ගත කරන සමාජයක් වෙනවද? ඒ නිසා සඳහන් කළේ පංචශීලය රැකීම. අභයන්දේති, අවේරන්දේති, අභ්‍යාපජ්ජන්දේති කියලා සඳහන් කළා. මේක තමයි අභය දානීය දීම. මේක තමයි මෛත්‍රිය දීම ලෝකෙට කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා කියන්නේ යාගෙන් අපිට කිසිම බයක් නැහැ. යම් කිසි කෙනෙක් සොරකමක් කරන්නේ නැහැ කියලා කියන්නේ අපිට කොච්චර සැනසීමක්ද? අපි පහුගිය දවස්වල එක්තරා සිටි එක මෙහෙම එක්තරා ලොස් ඇන්ජලස් කිට්ටුව සිටි එකකට ගියා. ඒකද කට්ටිය කියනවා අපි දොරවල් ලොක් කරන්නේ නැහැ කියලා. මේ සිටි එකේ කිසිම හොරකමක් වෙන්නේ නැහැ කියලා. යාල ටවුන් එකට ගිහිල්ලා එනවා, නගරයට ගිහිල්ලා නැත්නම් වෙන සිටි එකකට ගිහිල්ලා එනවා, ගෙදර ලොක් කරන්නේ නැහැ කියලා. ඒ තරම්ම ෂුවර් කියලා ගෙදරට අනතුරක් වෙන්නේ නැහැ කියලා. බලන්න කොච්චර මිනිස්සුන්ට කොච්චර යහපතක්ද බලන්නේ. මේක සිල්පදයක් ආරක්ෂා කරනවා නම් මෙච්චර සහනයක් නම් සිල්පද පහම යම් කිසි කෙනෙක් රැකගොතින් කොයිතරම්නම් මේ සමාජය යහපත් වෙනවද? එනිසා මේ ආධ්‍යාත්මික දියුණුවෙහි ගමන් මගේ නිවී සැනසීමක් කරා යන්න බලාපොරොත්තුවක් තියනවා නම් මෙන්න මේ පංචශීලය තමන් උපරිම ලෙස රකින්න. තමන් ධර්මයේ රකින්න විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් ධර්මයේ රකින්නවා නම් ඒක නා සත්පුරුෂයෙක් කියලා. ඊට පස්සේ දේශනා කරන ඒ තමන් රකින්න ගුණය අනිත් අයට රකින්න උනන්දු කරනවා නම්, එයාල සමාදම් කරනවා නම් ඒකේ එයා උතුම්ම සත්පුරුෂයෙක් කියලා. ඒ නිසා අපි සත්පුරුෂයෙක් නෙවෙයි, අපි උතුම්ම සත්පුරුෂයෙක් වෙනවා නම් අප රකින්න දේ අපේ ප්‍රැක්ටිස් එක අපි අනිත් අයටත් කියන්නට ඕන. එතකොට පංචශීලයේ ආරක්ෂා කරනවා කියන අපිට ජීවිතයේ 50% ගැටලු අඩු කරගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි මෛත්‍රිය කියන එක. මෛත්‍රී භාවනා කියන එක. මේක තමයි ලෞකික වශයෙන් ඉහළම කුසලයේ දිනු වෙන භාවනාව සහ පින. සීල සත්තෝ සෝපත්‍යත්වා සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කියන මෙන්න මේ මෙස් සිටිවිල්ල දිනකට වැඩිපුර වාරයක් හිතන්න. බලන්න පින්තුනේ අපේ ජීවිත මේ මට්ටමට පත් කරගන්න අපිට කී දෙනෙක් උදව් කරලා තියෙනවද කියලා. අපේ ඇඳුම් ටික ලබා ගන්න, අපේ ආහාර පාන ටික, මේ පහසුකම් ටික, අපි යන පාර හදන්න කී දෙනෙක් උදව් කරලා තියද බලන්න. ඒ බොහෝ දෙනාගේ උපකාරය නිසා තමයි අද මේ ඉන්නේ අපි. අන්නේ නිසා නිතරම අපි ලෝකෙට මෛත්‍රිය වඩන්නට ඕන. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව හැකිතාක් වඩන්න. පාරට වාහනේ දාපු වෙලේ ඉඳලම ඒ පාරවල් හදපු අයට මෛත්‍රී වඩමින් යන්න. තමන් වාහනේ යනවා කියන්නේ ඒ වාහනේ කොටස් හදපු අය 100 ගාණක් ඉන්නවා. පේටන් බලපත්‍ර 300 ගාණක් ඉන්නවා. ඒ බොහෝ දෙනේ පරේක්ෂණ කළ හදපු ප්‍රතිඵල තමයි අපි මේ අද භුක්ති විඳින්නේ. සඳහන් කරන හෙල්මට් එක වාහනවල යන හෙල්මට් එක හදන්න යද්දී වඳුරෝ 500කට වඩා සත්වයන්ට ජීවිත පූජා කරන්න උනා කියලා. හෙල්මට් එක රිසර්ච් කරන්න. එහෙම හදපු හෙල්මට් එකක් තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට ඒව පරේක්ෂණ කරන්න විශාල කැපවීමක් කරලා කරපු දේවල් තමයි අද අපි මේ සමාජයේ භුක්ති විඳින්නේ. ඒ නිසා අපට අයිතියක් තියෙනවා, වගකීමක් තියෙනවා මේ ලෝක සත්‍යය කෙරෙහි මෛත්‍රිය වඩන්නට. ඒක ඉහළම කුසලයක් විදිහට දේශනා කරා. අන්නේ මෛත්‍රියේ ඉහළම ඇටිටියුඩ් එක තමයි, ආකල්පය තමයි කෙනෙක් දකිනකොට යා තමන්ගේම දරුවා විදිහට බලන හුරු වෙනවා. මේක තමයි කියන කරණීයමෙත සූත්‍රයේ මාතා යතානියම් පුත්තං ආයුසායක පුත්තමන රක්කේ කියලා. අම්ම කෙනෙක් තමන්ගේ එකම දරුවා දෙස බලන ආකල්පයෙන් ලෝකෙ කෙරෙහි බලන කියලා. බලන්න පිනුතුනි මේ වගේ ආකල්පයක් ඇති වුණොත් අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්නෙන් 75%ක් වඩා අඩු කරගන්න පුළුවන්. අපි පංචශීලය රකිනකොට 50%ක් ගැටළු අඩු කරගත්තා. අපි 75%ක් සාර්ථක වෙනවා මෛත්‍රියෙන් ලෝකයේ දෙස බලන්න පුළුවන්. යම් කිසි සිද්ධියක් දෙස බලනකොට අම්ම කෙනෙක් දරුවෙක් දෙස බලන ආකාරයෙන් බලන්න. අපේ ආකල්ප විශාල වශයෙන් වෙනස් වෙනවා. දැන් බලන්න අපි කියමු ලෝකෙට ලොකු වරදක් කරපු කෙනෙක් කියලා. ලෝකෙට ලොකු වරදක් කරපු කෙනෙක් අපි කියමු වරදකාරය වෙලා හිරේ ගියා කියලා. එල්ලුම් ගහට ගියා කියලා බලන්න. එතකොට ලෝකෙ මේ මොකද කියන්නේ? ඔය කරපු වැඩේට හොඳ දේ කියලා කියන්නේ නේ. හැබැයි බලන්න පින්නතුනි ඒ වරද කරපු කෙනාගේ අම්මා හිටියොතින් කොයි වගේ ආකල්පයක් වේද? මුළු හදවතේ කොච්චර ගින්දරද නේ? ඒ අම්මට හිතේ මේ දරුවා නොගිහිල්ලා මම එල්ලුම් ගහට ගියා නම් හොඳයි කියලා නේ. අපිට පේනතුනි කවදාවත් එහෙම පිට කෙනෙක් කියන වරදක් කරාම හිතෙනවද? නෑ නෑ නේ. අපිට හිතෙන්නේ හොඳ වැරද හොඳ දඬුවම තමයි දුන්නේ කියලා නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේකයි දේශනා කළේ. මේ ආකල්පෙන් ඉන්න කියලා කියන්නේ අපේ ජීවිතය මුළු සමස්තෙම වෙනස් වෙනවා මේත් එක්ක. ඒ කියන්නේ ඉස්සර සඳහන් කළේ මේ ශරීරය වෙනස් වෙනකොට ශරීරයට අනුව මනස වෙනස් වෙනවා කියලා. නමුත් දැන් බුදුදහමෙන් කියපු මුල්ම කාලේ කියපු සඳහන් කරපු දේ අද ලෝකෙ පිළිඅරන් තියෙනවා. ඔබ බලන්න ඉන්ටර්නෙට් එකේ ගහලා ලිප්ටන් බෲස් කියලා කෙනෙක් ඉන්නවා, මේ බයොලොජිස්ට් කෙනෙක්, සයන්ටිස්ට් කෙනෙක් ඔහු. ඔහු සඳහන් කරනවා අපේ ආකල්ප අපේ පර්සෙප්ෂන් එක වෙනස් වෙනකොට සම්පූර්ණයෙන්ම අපේ බ්ලූ ප්‍රින්ට් එකේ ඉඳන් මුළු බොඩි එකම වෙනස් වෙනවා කියලා. ඔවුන් කියන්නේ අපේ සම්පූර්ණ සිස්ටම් එකටම බලපාන්නේ අපේ පර්සෙප්ෂන් එක කියලා, සංඥාව කියලා. ඔය එක රිසර්ච් කළා අවුරුදු 40කට වඩා කාලයක් රිසර්ච් කරලා හොයාගත්තු කෙනෙක්, හාවඩ් යුනිවර්සිටි එකේ ඉන්නේ ප්‍රොෆෙසර් කෙනෙක්. ඔහු එහෙම පර්සෙප්ෂන් එක කියලා කිව්වට ඔහු දන්නේ මොන පර්සෙප්ෂන් එකද වඩන්න ඕන කියලා. ඔවුන් ඒක හේතු හොයාගත්තට ඉහළම ඇටිටියුඩ් එක, ඉහළම සංඥාව මොකක්ද කියනක ඔහු දන්නේ. එහෙනම් ඉහළම සංඥාව හොයාගෙන අපි බුදුදහමට එන්න ඕන. මොකක්ද ඉහළම සංඥාව? ඔව්, බොහොම හොඳයි. එකක් මෛත්‍රිය, අනිත් පැත්තෙන් අනිත්‍ය සංඥාව. මේක තමයි වඩන්න තියෙන ප්‍රධානම දේ. බුදුදහමේ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් තියෙනවා. 84,000ක් ධර්ම ස්කන්ධය තියෙනවා. නමුත් අවසාන වශයෙන් ප්‍රැක්ටිස් කරන්න තියෙන දෙකයි. එකක් මෛත්‍රී භානාව, අව්‍යාපාද සංකප්පය සම්මා සංකප්පවල අනිත් එක දස සංඥා වලින් ගිරමාන සූත්‍රයේ තියෙන අනිත්‍ය සංඥා අනත් සංඥා අසුභ සංඥා ආදී වශයෙන් මෙන්න මේ perceptions 10. ඒ 10 නොත් ගැඹුරටම ගියාට පස්සේ මේ ඔක්කොමටම foundation එක තමයි ආනාපාන සති සංඥාව. අවසාන වශයෙන් අපේ ප්‍රැක්ටිස් එක කොහෙටද ගෙන්නේ? සෝ සතෝ වාස සති පස සති. සීයෙන් හුස්ම ගන්නවා පිට කරනවා. ආනාපාන සති භාවනාව. අපේ ඇත්තටම අපේ ජීවිතයට ආදරේ නම් අපි ආදරය කරන අපේ ජීවිතයට අතිශය වැදගත්ම දේ. මොකද්ද වැදගත්ම දේ? ඒ තමයි හුස්ම ටික. හුස්ම ටිකට ආදරය කරොත් තමයි ඇත්තටම අපි අපට ආදරය කරවෙන්නේ. අපේ දරුවන්ට ආදරය කරයි කියලා අපි ආදරය කරවෙන්නේ නැහැ. දරුවෝ ටික කලක් ඉඳලා විවාහ වෙලෙයි. මදර්ස් ඩේ එක, ෆාදර්ස් ඩේ එක දවසට මල් ටිකක් අරන් එයි. එච්චර තමයි ඊට වඩා දෙයක් ඒගොල්ලන්ට කරන්න බෑ. නමුත් අපි නිරතුරුව ඉන්නේ කාත් එක්කද? අපේ හුස්ම ටිකත් එක්ක. අන්තිම මොහොතේ පින්නතුනි අපේ මේ තියෙන ශරීර ශක්තිය අඩු වෙන ටිකෙන් ටික. වැඩි දියත් තියා අපේ හෑන්ඩ් ෆෝන් එකත් අපිට දාන්න පාවිච්චි කරන්න බැරි වෙනවා. අන්තිම මොහොතේ. හැබැයි අපි එකක් සමග ඉන්න මොකද්ද? අපේ හුස්මත් සමග අපි ඉන්නවා. අප පුහුණු කරලා තියෙන ආනාපාන සතිය අනේ දාට අපිට පිට වෙනවා. එදාට විතරක් නෙමෙයි පින්නතුනි දවසට තමන් බලන තමන්ට කොච්චර වෙලාවක් මෛත්‍රී භාවනාවත් ආනාපාන සතියත් පුහුණු කරන්න පුළුවන්ද කියලා. මෙන්න මෙතෙන්ට එන්න තමයි පින්නතුනි මෙන්න මේ ධර්මයේ මේ පණිවිඩේ ලබන්න තමයි අර වියසිදුරෙන් අහස දකින්න වගේ අවස්ථා දෙකක් පසු කළා. මේ සම්බුද්ධ ශාසනයක් හොයාගෙන ආවේ මෙන්න මේ ප්‍රැක්ටිස් එක හොයාගෙන. මේ මැසේජ් එක ගන්න තමයි අපි මෙතෙක් දුරකට ගියාගෙන ආවේ. එතැමිට ලංකාවේ ඉපදෙලි මේ රටටත් ආවේ මේක හොයාගෙන යන්න පුළුවන් සමහරට ඔබ. ඔබේ පිනටම මේ ආවේ. එතකොට මෙන්න මේක දැනගන්න තමයි අපට මේ ස්වාමින් වහන්සේලා ඕනේ. කල්යාණ මිත්‍රයන් අවශ්‍ය වෙන්නේ. අන්නේ මැසේජ් එක ප්‍රැක්ටිස් කරන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක ඒ පරිසරය සකස් කරගන්න තමයි අපි මේ පින්කම් කරන්නේ. අපි මේ පින්කම් කරනකොට, දන් දෙනකොට, සිල්වන්ත වෙනකොට, අමර තාතර සලකනකොට අපට නිරෝගී භාවය ලැබිලා මෙන්න මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න වටා පිටාව අපිට සකස් වෙනවා. අපි ළඟ අර ප්‍රයිමරි ක්වොලිටීස් එක නැතුනොත් අපිට මෙතෙන්ට එන්න බෑ. ධර්මයේ දැනගත්තත් මේ ප්‍රැක්ටිස් එකට අවශ්‍ය විවේකීය නිරෝගීකම අපට ලැබෙන්නේ නැහැ. අපට අවශ්‍ය නිරෝගී බව, මේ පරිසරය, නිදහස, මේ හොඳ මානසිකත්වයේ සියලක්ම ලැබෙන මොනෝගෙන්ද? ලැබෙන්නේ අම්මට තාත්තට සලකන විදියට. තමන්ගේ වගකීම් හරියට යුතුයකම් හිටු කරන ප්‍රමාණයට, පින්කම් කරන ප්‍රමාණයට, අසරණයට, ලෙඩොන්ට, වැඩිහිටියන්ට සලකන පමණට, ඒව අවංකව කරන තරමට මෙන්න මෙතෙන් මෙන්න මේ ප්‍රැක්ටිස් එකේ කරුණ ටික කරගන්න තමට ලස්සනට අවස්ථාව සැලසෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ පින්කම් කළා අපි අපේ මීගේ ඥාතීන්ටත් අපට අනුමෝදන් කරන්න පුළුවන්. ඒ නිසා අපි වෙනුවෙන් අපේ මේ ආත්ම භාවය අම තාත්ත විතරක් නෙවෙයි සසර බොහෝ කාලයක් අමල තාත්තලා අපේ උදව් කරලා තියෙනවා. ඒ උදව් වලින් තමයි අපි අද මෙතන ඉන්නේ. ඇත්තෙම කියනවා නම් මේ ආත්ම භාවය අම තාත්ත අපට ටිකයි උදව් කරලා තියෙන්නේ. ඊට වඩා උදව් කරලා තියෙන්නේ ගිය ආත්ම භාවවල අමල තාත්තලා. ඇයි එහෙම කියන්නේ? අපේ මේ ආත්ම භාවය ඉපදෙනකොට මේ ආත්ම භාවය අපේ අම්මගේ කුසේ පිළිසිඳ ගන්නකොට ඒ පිළිසඳ ගත්තේ දුර්වල විඥානයක් නම් ඒ පිළිසඳ ගත්තේ උපතින්ම ඇස් දෙක අඳ වෙන තියෙන උපතින්ම බිහිර වෙන තියෙමිච්ච උපතින්ම අංග විකල වෙන තියෙමිච්ච විඥානයක් නම් මවකුසේ බැස ගත්තේ අම්මා තාත්තා කොච්චර විටමින් ගත්තත් අම්මා තාත්තා වෛද්‍යවරු වුණත් මෙඩිසින් ප්‍රොෆෙසර්ලා වුණත් ඒ කටියට වෙනසක් කරන්න බෑ. එහෙනම් පින්නතුනේ මේ ආත්ම භාවයේ අම තාත්තට මේ ප්‍රසන්දි විඥානේ බාර දෙනකන් කවුද නැ වැඩ කළ තියෙන්නේ? ගිය ආත්ම භාවයේ අමල තාත්තලා අපි වෙන ලොකු වෙහෙසක් දරලා අපේ හිත ලස්සන මලක් වගේ තියලා අපව ආරක්ෂා කළ මේ ආත්ම භාවය අමට බාර දීලා තියෙනවා. ඒ නිසා අපි මේ කරන පින්කම් අපේ මේ ආත්ම භාවයේ අමට තාත්තට විතරක් නෙවෙයි සසර බොහෝ කාලයක් අපට උදව් කරපු අපේ අමල තාත්තට අපි පින් අනුමෝදන් කරන්න ඕන. ඇතැම්මිට අපට උදව් කරන්න ගිහිල්ලා ඒ අපේ අතීත අමල තාත්තල මේ වෙනට දුක තියෙනතුලන් සමහරලාට සරුවත් සමර දවසක් පින්න පාත යනකොට අර එක්තරා විලක්කඟ කාන්තාවක් ඉඳලා පුතේ පුතේ කියලා කතා කළා. මේ ප්‍රේතියක් මේ. කවුද මේ? මීට කල්පේර කලින් අම්ම කෙනෙක්. ඉතින් අන්න ඒ වගේ අපේ අමල තාත්තලා හුඟක් අපෙන් පින් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ හැම දිනාටම පින් වැඩෙන මේ උතුම් පින්කමක් ඔබ සිදකලේ කියලා හිතන්න. එතකොට මෙන්න මේ අවසාන වශයෙන් මෛත්‍රිය පිහිටලා අපට වඩන්න තියෙන මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව. හැම මොහොතෙම තමන්ගේ හිත ගැන සිහියෙන් ඉන්න. මේ මොහොතේ හිතේ ස්වභාවය ගැන නිතර අවධානයෙන් ඉන්න, අවයනස් එකකින් ඉන්න. හිතට කෙලසක් පහළ වෙනකොටම තේරුම් ගන්න දැන් මගේ හිතේ ලෝභයක් තියෙන්නේ. දැන් මගේ හිතේ ඊර්ෂ්‍යාවක් තියෙන්නේ. නැත්තම් දැන් මගේ හිතේ පරිත්‍යාගයක්. මගේ හිතේ මෛත්‍රිය දැන් තියෙන්නේ. මගේ හිතේ දැන් අනිත්‍ය සංඥා මම මෙනෙහි කරමින් ඉන්නේ කියලා නිතරම තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ හිත පැත්තේ නිතරම ඉන්න. සාමාන්‍ය ලෝකයා බාහිරට තමයි නැඹුරු වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කියන්නේ බාහිර ලෝකේ එක්ස්පීරියන්ස් කරනකොට අපි බලන්නේ අපි අභ්‍යන්තරයට දැන් මොකද වෙන්නේ කියලා. අන්න එතන ඉහෙරම ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ අනිච්ඡානුපස්සී විහෙරති අසසි සාමිති සික්ඛති. අනිච්ඡානුපස්සී විහෙරති පස්සී සාමිති සික්ඛති. ආනාපාන සතිය වඩමින් මෙන්න මේ අනිත්‍ය සංඥාව ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, අවසාන වශයෙන් මනෝ විඤ්ඤාණ අනිත්‍යයි කියලා බලන එක. අනිත්‍ය කියන්නේ මේ ප්‍රසන්න මොමන්ට් එක අතීතයෙන් වර්තමානයට ආවෙත් නැහැ, වර්තමානයෙන් අනාගතයට යන්නෙත් නැහැ. මෙතනම හේතු ඇති කලෙ හට ගන්නවා. හේතු නිරෝධේ නිරෝධ වෙනවා කියන කාරණය. එතකොට අපි අතීතය අන්තිනුත් මිදෙනවා, අනාගතය අන්තිනුත් මිදෙනවා, වර්තමානයේ හේතුඵල ධම දකිමින් උපරිම ලෙස අපි නෝනින් වාසය කරනවා. ඉතින් මෙන්න මේක තමයි මේ සඳහන් මඟ. මේක තමයි සම්බුද්ධ ශාසනය අපලමන ඉහෙළම ප්‍රතිඵලය කියලා හිතන්න. ඉතින් මේ සහභාගීත්ව ඔබ හැම දෙනෙක්ම බොහොම සත්පුරුෂය. ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. ඉතින් ඔබේ දෑතින් මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දානය පූජා කළා. අජන්ත මහත්මයා, චිත්‍රානෝනා, ඉතින් මේ දෙන්නාම විහාරස්ථාන ගණනාවක් ඇසුරු කරමින් ස්වාමීන් වහන්සේලා හුඟ දෙනෙක් ඇසුරු කරමින් බොහෝ පින්කම් කර නැත්තම් විශේෂයෙන්ම කඨින පින්කම් සිදු කරන කාලේ ඒ විහාරස්ථාන රැස් වෙන බොහෝ දෙනාට ආහාර පාන ආදීන් සිසිල් පැන් ආදීන් සංග්‍රහ කරලා බොහෝ පින්කම් කර නැත්තම් ඉතින් ඒ දෙන්නා ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙකුට අම්ම තාත්තලා වගේ බොහොම මෛත්‍රියෙන් සලකන අය. ඉතින් නදේශ දේනිය, ඉතින් තමන්ගේ මේ දෙමව්පියන් ඉන්න කාලේ ඒ ඇත්තන්ට ආශිර්වාද වෙන්න මේ පින්කම් කිරීම ඉතාම වැදගත්. ඉතින් අපි අම්මල තාත්තලා හැමදාම නැහැ. ඉතින් දැන් මගේ අම්ම තාත්ත දෙන්නත් දැන් නැහැ. ඉතින් අපි හිටියේ කාලේ උපරිම සැලකුවා. ඉතින් දැන් අපට හිතන්න තියෙන යයි ඉන්න කාලේ අපි කරපු උදව්පකාර පින්කම් තමයි අපට හිතලා සතුට වෙන තියෙන්නේ. ඒ නිසා අම්ම තාත්ත ඉන්න කාලේ අපට එච්චර එක දැනෙන්නේ නැහැ. නමුත් නැතුණාට පස්සේ තමයි තේරෙන්නේ අනේ අම්මලා අපට කොච්චර උදව් කරාද කියලා. ඉතින් අම්ම තාත්ත ඉන්න කාලේ තමයි තමන්ගේ ජීවිතේ ලස්සනම කාලය. අන්නේ කාලේ අපි උපරිම පින්කම් කරගන්නට ඕන. ඒත් එක්ක සම්බන්ධ කරගෙන අනිත් දේ තමයි නදීෂ මහත්මියට ලොකු වගකීමක් තියෙනවා. මේ අම්ම තාත්ත දෙන්නම කරපු යුතුයකම් ටික දැන් ඔබ තනියම කරන්න වෙනවා ඔබට. මේ සියලුම පන්සලට ඒ කරපු සේවය තමන් දිගටම කරගෙන යන්න වෙනවා. මොකද ඒ අම්ම තාත්තගේ හිත සතුරු කරන්න නම් ඒ යුතුයකම අපි උපරිම ලෙස කරන්නට ඕන. ඒක තමයි අමර තාත්තලට කරන උදව්ව. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අම්ම තාත්ත දරුවෙක් හදනවා නම් ඒ දරුවන්ගෙන් බලාපොරොත්තු වන්නේ අම්ම තාත්ත ළඟ තිබුණු ගුණවලටත් වඩා වැඩිපුර ගුණධම් දරුවන් තුල තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම බැරි නම් අඩු ගානේ ඒ සමාන ගුණධම් හරි තියෙයි කියන එක දෙමාපියෝ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ අම්ම තාත්ත දිනු වෙන වෙන අපටත් ලොකු වගකීමක් තියෙනවා. ඒ අරන් ආපු යුතුයකම් ටික පින්කම් ටික දිගට කරගෙන යන්න. අනිත් දේ තමයි දරුවෝ ටිකෙන් ටික වර්ධනය වෙනකොට අම්ම තාත්තා සංවර වෙන්න ඕන. අම්ම තාත්තා සිල්වන්ත වෙන්නට ඕන. අම්ම තාත්තත් කය වචනේ සංවර කරගෙන දරුවන්ට ආදර්ශයක් වෙන විදිහට, දරුවන්ට ආදරය කරන්න හිතෙන විදිහට අම්ම තාත්තත් ඉන්න ඕන. මේ දෙපැත්තම වගේම ඉෂ්ට වෙන්නට ඕන. ඉතින් ඒක තමයි අපි ධර්මයෙන් ගන්න ප්‍රයෝජනය. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා කියලා කියන්නේ ඇත්තටම අපට ලොකු භාගයක් ඒක. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරපු තරමට තමයි අපට මේ ගුණධම් ටික ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරපු තරමට තමයි අපි ධර්මයෙන් දිනු වෙන්නේ. ඒ තරක්නේ බලන හාමුදුරු කෙනෙක් අපට එන එක කොච්චර වටිනවද? අපිට අපේ ජීවිතේ නොමගට යනව පේනකොටම අම තාත්තා වගේ අපට කියලා දෙන අපේ හාමුදුරුවෝ. නැත්තම් ඇතැමිට අපිට මේක දැනගන්න අවස්ථාවක් නැහැ. දැන් ස්වාමීන් වහන්සේලා නිතරම කැමති අපට සලකන අපිට අපේ පින්නතුන් සිව්පස්යෙන් සලකන පින්නතුන් සතුටෙන් ජීවත් වේ කියලා අපි නිතරම ප්‍රාර්ථනා කරනවා. මේ ආත්ම භාවයේ සතුටෙන් ඉන්න එක විතරක් නෙමෙයි. අපි කැමති මේ පින්නතුන් මරණයෙන් පස්සේ සුගතිගාමි තැනකට යයි කියලා අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඇතැම්ට ඔබ ඒක විතර හිතන්නේ නැහැ නේද? ඔබ හිතන්නේ බොහෝ විට මේ ආත්ම භාවයේ රැක ආරක්ෂා කළ දරුවෝ ටික හදාගෙන විතරයි බලන්නේ. නමුත් හාමුදුරු කෙනෙක් ඊටත් වඩා ඔබ දිහා බලනවා. අනේ අපට සලකපු ඇත්තන් මරණයෙන් පස්සේ සුගතිගාමි තැනකට යයි. ඒකට අපි උදව් කරන්න ඕන කියලා අපි නිතරම හිතනවා ඒ ගැන. ඒ විතරක් නෙවෙයි කෙනෙක් මිය ගියාට පස්සේ මිය ගියපු කෙනෙක් උනත් සුගතිගාමි තැනක ඉන්නවා කියලා දැනගත්තොත් අපි ඇතැම්ම පුද්ගලික හරි පින්කමක් කළා යට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබ පින්කමක් කරනවා නම් අපි සහභාගී වෙලා ඒකට උදව් කරනවා. බලන්න අපේ ජීවත් වෙන කාලෙත් හාමුදුරු උදව් කරනවා. අපි මිය ගියාට පස්සෙත් අපට උදව් කරනවා. අපේ සසර ගමන සුවපත් වෙන අපට හාමුදුරු උදව් කරනවා. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේලා කියලා කියන්නේ අපි ජීවිතේ ලැබපු අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර ලෝකස්ස කියන්නේ අනුත්තර පුණ්‍යශේත්‍රයේ උතුම් පින්කෙත අපි මේ ලබලා තියෙන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඔබ මේ හිමිදිරි පාන්දර දානය පූජා කරපු අවස්ථාව, ඉතින් මේ උදේ දානය පූජා කරන එක කොහොම වටිනවද? ඉතින් පාන්දර අවදි වෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම ලොකු ආනිසංසයක් ලැබුවේ. ඒ විතරක් නෙවෙයි, මේ දානයක් පූජා කරනකොට ගෙදර ඔක්කොම වෙනස් වෙනවා. ඒවල පිරිසිදු වෙනවා, ලස්සන වෙනවා, පිළිවෙලට හදලා. ඉතින් ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම වීම තමන්ගේ ගෙදරට ලොකු ආශිර්වාදයක් ඒක. ඒ නිසා ගෙදර බබලනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ධාතුන් වහන්සේලා වැඩමවලා ඒ නයිඩත් පින්කම් කරන අවස්ථාව ලැබලා දීලා කොච්චර ලස්සනද බලන ගෙවල් පින්කම් කරනකොට. ඉතින් ඒ පින්කම ඉතාම ලස්සනට සිද්ධ කළා. ඒ පින්කම ආනිසංසයෙන් ඒ මියගේ ඥාතීන්ට අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. විශේෂයෙන්ම අද සිහිපත් කරන අඤ්ඤත මහත්මයාගේ, චිත්‍රාරි නෝනගේ, මියගේ දෙමව්පියන්, විශේෂයෙන්ම විලසම් ප්‍රනාන්දු මහත්මයා, ඒ වගේම දයා ප්‍රනාන්දු මව, නීතා ප්‍රනාන්දු මහත්මිය, ඒ වගේම මැගිනෝනා මහත්මිය, ලලන්ත ප්‍රනාන්දු එස්සෝවිරා, ඒ වගේම එල්.ආර්. පෙරේරා පියතුමා, ඩී.එන්. අල්විස් මහත්මිය මෑණියන්, ඒ වගේම මෑත කාලේ මියගිය දෙලිනී ශ්‍රීරාම්‍ය දියණිය ඇතුළු ඒ මියගේ ඥාතීන්, ඒ වගේම මේ පින්කමට සහභාගී වෙච්ච පින්තුන් ඔබ හැම දිනෙකම කල්පනා කරන්න ඔබේ නමින් මියගියපු ඥාතීන් ඇති අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන්, ඒ හැම දිනෙකම හොඳට මේ වෙලාව මතක් කරගන්න. ඒ නිසා ඔබේම නිවසේ පින්කමක් කරලා ඒ ඥාතින්ට පින් අනුමෝදන් කරනවා කියන හැඟීම ඇති කරගෙන ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් ගාථාව කියලා පෙන් වඩමින් පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් සුඛිතා හොන්තු ඥාතයෝ, යතවරිවා පුරා පරිපූර්ණති සාගරං ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති, ඔන්න මේ උදකං වට්ටං යතානින්නම් පවත්තති, ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති. හොඳයි, රැස්සගත් මේ සියලු කුසල දහම් සම්මදෘෂ්ටික දෙවිනොත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් රැකදෙත්වා. විශේෂයෙන් මේ මාසය උපන්දිනය සමරන චිත්‍රා නොනා මහත්මියට දෙවැන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සම්පත් සලසා දෙත්වා. පින්කමට සහභාගුණු මේ දැකල සතුටු වෙච්ච පින්නතුන් හැම දෙනාටමත් සිද්ධ කරන සියලු දැහැම කටයුතු, අධ්‍යාපනය කටයුතු, ඒ දූ දරුවන්ගේ කටයුතු ආදී සියල්ලක්ම සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්තින්. එත්තාවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දයා. එත්තාවතා ච අම්මේහි සම්බතං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සෙන්දයා. හොඳයි පින්නතුනි, දැන් ස්වාමීන් වහන්සේලා මේ හැම දිනාට ආශිර්වාද කරමින් සෙත් පිරිත් දේශනා කරලා ආශිර්වාද කරනවා. බුදු දම සංඝ කෙන තෙරුවනේ ආශිර්වාදෙන් මේ අද සිදකලා උතුම් පින්කම ආනිසංසයෙන් පින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. විශේෂයෙන්ම මේ මාසයේ උපන්දිනයේ සමරන චිත්‍රානෝනා මහත්මියට මේ උතුම් පිරිත් ආනිසංසයෙන් සියලු ශාන්තිය යහපත නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් සැලසේවා කියන පැතුමෙන් ස්වාමීන් වහන්සේලා පිරිත් දේශනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියන ශ්‍රද්ධාවෙන් ඊට හම්බන් දෙන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. යං කිංචි විත්තං ඉදවා උරං වා සංගේ සුවායං රතන පනීතං නනෝ සමන්නත්ථි තථාගතේන හිදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු. භයං විරාගං අමතං පනීදං යදංජගා සංඛ්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි. හිදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන තේන සච්චේන සුවන්ති හෝතු. කීනං පුරාණං නවංගන්ති සම්භවං විරන්ත චිත්තා. කායති කේ භවස්මින් තේ කීන බීජා අවිරුල්හිජන්දා නිම්බන්ති ධීරා. යථායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති ඒතේන සංජ වඤ්ඤේන දුක්ඛා වූප සමෙන්තු තේ. ඒතේන සංජ වඤ්ඤේන භයා වූප සමෙන්තු තේ. ඒතේන සංජ වඤ්ඤේන රෝගා වූප කරණීය මච්ච කුසලේන යන්තං සන්තං පදං අබිසමෙන්ච සංඝෝ උජෝච සුජෝච සුජෝචස්ස මුදු අනතිමානි සන්තුස්ස කෝච සුභරෝච අප්පකිච්ඡෝච සල්ලෝකවන්ති සන්තේන්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුනේසු අනනුකින්දෝ කුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොං සුඛිනෝ වාකේමිනෝ සම්බේ සන්තා භවන්තු සුඛිතන්තා. ඒකේචි පාන භූතන්ති තථාවරාවානවසේ සාදී ගාවායි මහන්තාවා මජ්ජිමාරංස කානුකතෝලා. දිට්ඨාවායේවද්දිට්ඨාය දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේති වා සම්බේ සත්තා. භවන්තු සුඛිතන්තාන පෙරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කන්තචිනං කංචි. ව්‍යාරෝසනා පටිග සංඥානාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡේය. මාතාය නියම් පුන්තං ආයුසායේක පුන්තං ඒවං ති සම්බෝතේ සෝමාන සම්භාව අපරිමාණං මෙත්තංච සම්බලෝකස්මින් මාන සම්භාව අපරිමාණං නුන්දං අදෝච තිරියංච අසම්බාදං අවේරං අස පන්තං තිට්ටං චරං නිසින්නෝ වා සයානෝ වා යාවතංස විගතමින්දෝ. ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමා හෝ දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙයගේ ධම්මයි ජාතු ගම්බසෙයි පුනරේති තේන සංච වජ්ජේන සුත්තිතේ සම්බදායේතේන සංච වජ්ජේන ගෝවිනන්සතුඒතේන සංච වංජේන හෝතු තේජයමං තන්නංකරෝමාවිරෝමේදංකරෝමායසෝ සරණංකරෝ ලෝකහිතෝ දීපංකරෝ ජුතින්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමංකෝ මංගලෝ පුරිසාසභෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවන්දනෝ සෝවිතෝ ගුණසම්පන්නෝ මදන්සේ ජනුන්තමෝ පදුමෝලෝක පංජෝතෝ නාරදෝවර සාරතේ පදුමුන්තරෝ සන්නසාරෝ සුමේදෝ අග්ග පුග්ගලෝ සුජාතෝ සම්බරෝ කංගෝ පියදන්සේ නරාසභෝ අන්දදන්සේ කාරුණිකෝ ධම්මදන්සේ තමෝනුදෝ සින්දන්තෝ අසමෝ ලෝකේ තින්සෝ වරද සංවරෝ පුන්සෝ වරද සම්බුන්දෝ විපස්සීච සිකේ සම්බේතෝ සන්තාවෙන්ස වූ සුකදායකෝ කකු සන්දෝ සන්තවාවෝ හෝනාගමනෝ රණංජයෝ කන්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සංඛ්‍ය පුංගවෝ තේ සංසංචේන සීලේන කන්ති මෙන්ත බලේන චේතේ පිත්වං අනුරක්ඛන් වාරෝගේන සුකේන ජාති සම්විතියෝ විවංජන්තෝ සම්වරෝගෝ විනස්සතු මාතේ භවන්ත්වන්තරායෝ සුකේ දීගායුකෝ භව භවතු සම්බ මංගලං රක්කන්තු දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ රක්කන්ත යක්ක භූතානං නිවාරණා පරින්තං සානුභාවේන හන්තු තේ සං ඕ පන්දේ